සූදානම් වන්නේ අපගේ ශාස්තෘන් වහන්සේ වන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ දහම් කාරණා ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන ගොඩාක් දෙනෙක් කල්පනා කරන්නේ තමන්ට බැරි ගැහුණට පස්සේ මේ ධර්මය ප්‍රගුණ කරන්න ඕනි කියලා. පුළුවන් කාලේ අපි කාම සම්පත් අනුභව කරමින් අපේ ජීවිතේ මේ ජීවිතේ සාර්ථක කරගන්න මහන්සි ගන්න ඕන කියලා කල්පනා කරනවා. බැරිගෙහිච්ච කාලෙක තමයි ධර්මයේ පුරුදු කරගන්න ඌමනාව එන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා හැබැයි බැරිගෙහෙන වෙලාව කවදද කියලා කියන්න බෑ. ගොඩක් කට්ටි හිතෙන වයස ගියාට පස්සේ බැරි ගෙහි කියලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා කවුරුවත්ම මාරයත් එක්ක ගිවිසුමක් ගහගෙන නැහැ. සේනා සහිත මාරයත් එක්ක කවුරුවත් ගිවිසුමක් ගහගෙන නැහැ. මම මෙච්චර කාලයක් ජීවත් වෙනවා හොඳට. මෙච්චර කාලයක් මට ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා ගිවිසුමක් ගහගෙන නැහැ. එහෙමනම් බැරි ගෙහෙන වෙලාව කොයි මොහොතද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අදාදමයි මහන්සි ගන්න උනේ තමන්ගේ ජීවිතේට අර්ථය සලසා ගන්න. එතකොට අද අපි කල්පනා කළා බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් කියලා දෙන්න සංයුක්ත නිකායේ සෝතාපට්ටි සංයුක්තිය ඇතුළත් වෙලා තියෙන දීඝා උපාසක සූත්‍රය තමයි අද ඉගෙන ගන්නේ. දීඝා උපාසක කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක්. අපි අද උපාසක මහත්ය කියලා කතා කරද්දී අපිට හිතට අදහසක් යන උපාසක මහත්යෙක් නම් වයසක කෙනෙක් කියලා. උපාසිකාවක් කිව්වොත් අපිට හිතට අදහසක් එනවා එහෙනම් මේ වයසට ගියපු අම්මා කෙනෙක් අඳුන්වන්න කියන වචනයක් කියලා. අපි භාවිතා කරන වයසකම්මට උපාසකම්ම කියලා. උපාසිකාව කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපිට ඉගෙන ගද්දී තේරෙනවා මේ උපාසික කියන වචනය උන්වහන්සේ දේශනා කළේ උන්වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයාට. ඒ කෙනා තරුණ දරුවෙක් වෙන්න පුළුවන්, මැදි වයස කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වයසට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. එයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා හිටියානම් එයාට උපාසක කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ ලැබපු කෙනාව ගෞරවයෙන් හඳුන්වපු වචනයක් තමයි උපාසක කියලා කියන්නේ. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු තරුණ ළමයෙක් හිටියා දීගව් කියලා. මෙන්න මේ තරුණ දරුවා හිටි අඩියම අසනීපුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා කරපු අනුශාසනාවක් තමයි මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ. පින්වත්නි, ඒ කාලේ අපගේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ලේනුන්ගේ අභය භූමියක් වුණ වේළුවනාරාමයේ තමයි වැඩ හිටියේ. මේ වේළුවනාරාමය කියලා කියන්නේ බිම්බිසාර රජතුමාගේ රාජ උද්‍යානයේ. ඒතුමා බුදුසසුන් දෙ පැහැදුනාට පස්සේ තමන්ගේ මගුල් උයන බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කළා. ඒකේ තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයාට කුටි සෙනසුන් හදලා උන්වහන්සේ වැඩ හිටියේ. බුදුරජාණන් වහන්සේ මේ වේළුවනාරාමයේ වැඩ ඉද්දීන් දීඝා උපාසක තරුණයා හොඳටම අසනීප වුණා. හොඳටම අසනීප වෙලා බොහොම වෙහෙසටපත් වෙලා ඉද්දීන් තමන්ගේ පියාට කතා කරා මේ දීඝා උපාසක. මෙයාගේ තාත්තගේ නම තමයි ජෝතික. ඒ ජෝතික කියන තමන්ගේ තාත්තට දීඝා උපාසක කතා කරලා කියනවා, පියතුමනි, ඔබ පුළුවන් නම් මෙන්න මේ උපකාරය මට කරන්න. මොකක්ද? ඔබ බුදුරජාණන් වහන්සේ ළඟට බැහැ දකින්න යන්න. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මගේ නමින් වන්දනා කරන්න කිව්වා. මගේ නමින් වන්දනා කරනවා කියන්නේ මොකද්ද? මේ වන්දනා කරන්නේ භාග්‍යතුන් වහන්සේ දීඝා උපාසකතුමා කියන අදහස ඇති කරගෙන මගේ නමින් බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කිව්වා. වන්දනා කරලා බුදුරජාණන් වහන්සේට කියන්ද, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක් ඉන්නව දීගව් කියලා. මෙන්න මේ දීගව් කියන තරුණ උපාසකතුමා අසනීප වෙලා දැඩිසේ ගිලන් වෙලා දුකට පත් වෙලා වාසය කරනවා. අනේ භාග්‍යතුන් වහන්ස පුළුවන් නම් අනුකම්පාවකින් දීගව් උපාසකට දහම් අවවාදයක් කරන්න, වැඩම කරන්න කියලා ආරාධනා කරන්න කිව්වා. එතකොට දැන් මේ තරුණය තමන්ගේ පියාගෙන් ඉල්ලුවාට පස්සේ පියා මේකට කැමති වුණා. යාගේ කැමති වෙලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වේළුවනාරාමයට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කිව්වා, භාග්‍යතුන් වහන්සේ මේ වන්දනා කරන්නේ දීගා උපාසකගේ නමින්. භාග්‍යතුන් වහන්සේ දීගා උපාසක තරුණ දරුවා බොහෝසෙයින් ගිලන් වෙලා ඉන්නව දුකටපත් වෙලා ඔබ වහන්සේට ආරාධනා කළා පුළුවන් නම් අනුකම්ප උපදවාගෙන වැඩම කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ තරුණ දරුවා කරපු ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන අර අසනීප වෙච්ච දීගා උපාසකතුමාගේ නිවසට වැඩම කළා. වැඩම කරලා බුදුරජාණන් වහන්සේට පණවපු අසුනේ වැඩ හිටියා. දැන් මේ තරුණයා නැගිට ගන්න බෑ, ඇඳක හාන්සි කරලා සමහත් ඉන්න ඇති. උන්වහන්සේ කිට්ටු වෙලා අහනවා, දීගා වූ ඔබට ඔය වැළඳිලා තියෙන රෝගයෙන් ලැබෙන කායික පීඩාව ඉවසගෙන ඉන්න පුළුවන්ද කියලා ඇහුවා. ඔබට මේ වේදනාවන්ගේ මේ බේත් තුලින් වේදනාවේ යම් කිසි අඩුවක් තියෙනවද, එහෙම නැත්නම් වැඩිවීමක්ද පේන්නේ කියලා ඇහුවා. මෙයා කියනවා, භාග්‍යතුන් වහන්ස මේ වේදනාව ඉවසන්න අමාරු වේදනාවක් තියෙන කියන, මට කායිකව මේ වේදනාව ඉවසාගෙන ඉන්න හරි අමාරුයි භාග්‍යතුන් වහන්ස. අසනීප තත්ත්වය අඩුවීමක් නම් පේන්නේ, එන්නෙන්ඩම මේක වැඩි වෙන එකමයි පේන්නේ කිව්වා. එතකොට දැන් මේ තරුණය බුදුරජාණන් වහන්සේට ආරාධනා කළේ බුදුරජාණන් වහන්සේගේ යම් කිසි ගුප්ත ක්‍රමයකින් ලෙඩේ සුව කරගන්න පුළුවන් වෙයි කියලා අදහසක් ඇති කරගෙනද? නෑ, එහෙම අදහසක් තිබෙන්නේ නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩියෙත් මගේ මේ සරණ ගිය ශ්‍රාවකේ, මගේ මේ සම්බුදු බලෙන් මම මේ තරුණයාව සුවපත් කරන්න ඕනේ, ලෙඩේ සනීප කරන්න ඕනේ කියන අදහසින් උන්වහන්සේ වැඩියෙත්. ඒත් නෑ. මොකද බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ පින්වතුනි, උන්වහන්සේ ලෝක ස්වභාවය තේරුම් ගත්ත කෙනෙක්. ලෝක ස්වභාවය මොකක්ද? වයසට යනවා කියලා කියන දේ ලෝක ස්වභාවයක්, ඒක ධර්මතාවයක්. ලෙඩ වෙනවා කියන දේ හැමෝට මුහුණ දෙන්න සිද්ධ වෙන ධර්මතාවයක්. මරණයට පත් වෙනවා කියන දේ හැම කෙනෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙන ලෝකක් ස්වභාවය, ධර්මතාවය. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ධර්මතාවය අවබෝධ කරගෙන තමයි අන් අයට ධර්මය කියලා දුන්නේ. උන්වහන්සේගේ ශ්‍රාවකයෝ පැවිදි වේවා, ගිහි වේවා, ශ්‍රාවකත්වයේ ලැබපු, නිවැරදි ශ්‍රාවකත්වයේ ලැබපු කෙනත් තේරුම් අරන් හිටියා මේ ලෝක ස්වභාවයට තමාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් අද කාලේ අපි දන්න බෞද්ධ සමාජයේ අසනීපයක් වුණාට පස්සේ යන්නේ නැද්ද දේවාල ගානේ? අසනීපයක් වුණාට පස්සේ කට්ටිය නොඑක් විදිහේ යාදිනි කරන්නේ නැද්ද තමන් වේ අසනීපෙන් බේරෙන්න කියලා හිතාගෙන? එහෙමනම් අපිට තේරුම් ගන්න තියෙන්නේ සැබෑ ශ්‍රාවකත්වයට පැමිණෙන්න තව ටිකක් කල් යනවා ඒ කට්ටියන්ට. නිවැරදි ශ්‍රාවකත්වේ ලබාගත් කෙනා තමන්ගේ ජීවිතයේ වයසට යෑම, ලෙඩවීම, මේ වගේ ධර්මතාවලට මුහුණ දෙද්දී ඒකට යම් ප්‍රතිකර්මයක් කරනවා. ලෙඩවීමට සුව කරගන්න කායික වේදනා මහන්සියක් ගන්නවා. නමුත් එයා ගන්න උත්සාහය ආයේ කවදාකවත් ජරා මරණ හට ගන්න නැති වෙන විදිහට, ජරා මරණ නිදහස් වෙන වැඩපිළිවෙල පුරුදු කරගන්නයි මහන්සි ගන්නෙ. ඒ කෙනාට තමයි සැබෑ ශ්‍රාවකෙක් කියලා අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් පින්වතුනි, දැන් බුදුරජාණන් වහන්සේ මේ තරුණයත් එක්ක කතා කළාට පස්සේ මෙයා කියනවා භාග්‍යතුන් වහන්සේ මේ අසනීපේ අඩුවීමක් නැන්නේ වැඩිවීමක් තියෙන්නේ. ඉවස ගන්නත් අමාරුයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මෙයාට එහෙනම් පිළිසරණ පිණිස තියෙනවා යම් ධර්මයක් පුරුදු කර ගැනීම. ඒක නිසා මේ තරුණයාට දැන් බුදුරජාණන් වහන්සේ කරපු පින් ගැන මතක් කළෙත් නෑ මෙයාට. සමහරට දානි පූජා කරන්න ඇති. ඊට පස්ස සමහරට කුටි හදන්න ඇති. ශ්‍රමදාන වලට එන්න ඇති ඒ කාලේ තිබ්බ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒවා කියලා ඔයා දැන් පින් දහම් කළා. ඔයා මේ මේවා කළා. ඒ සත්‍යානුභවෙන් ඔයා සුවපත් වෙන්න ඕනේ කියලා කිව්වෙත් නෑ උන්වහන්සේ. උන්වහන්සේ මේ තරුණයාට කරපු අවවාදේ තමයි උන්වහන්සේ වදාළ දීගව වූ ඔබ ඔහොම අසනීපෙලා ඉද්දින් පවා මෙන්න මේ විදිහට හික්මෙන්ඩ කිව්වා. හික්මෙනවා කියලා කියන්නේ මොකක්ද? ජීවිතයට පුරුදු කරගන්න කිව්වා. අසනීපෙලා ඉද්දි මෙන්න මේ විදිහට හික්මෙන්ඩ. කොහොමද? මගේ හිතේ මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්නවා. මොකද්ද කිව්වේ? මගේ හිතේ මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්නවා කියලා හික්මෙන්ඩ කිව්වා. එතකොට මේ අදහස් කරන පැහැදීම උන්වහන්සේගේ රූපය බලලා ඇති කරගන්න පැහැදීමකුත් නෙමෙයි. උන්වහන්සේගේ කරුණාබර කටහඬට පහදින එකකුත් නෙමෙයි. මේ පැහැදීම ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුනා ගැනීමෙන් ඇති කරගන්නා පැහැදීම. බුදුරජාණන් වහන්සේ වදාළ දීගා වූ ඔබ තථාගතයන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. දැන් මේ විදිහට පැහැදීම ඇති කරගන්න උන්වහන්සේ කියලා දෙනවා මෙන්න මෙහෙමයි කල්පනා කරන්න ඕනේ. කොහොමද මේ බුදුරජාණන් වහන්සේ රාගදේශ මෝහ ප්‍රහාණය කරපු උතුමන් වහන්සේ නමක් කියලා උන්වහන්සේ ගුණයට පහදින්ද කිව්වා. එතකොට ඒ කෙනා කල්පනා කරනවා දැන් ගිලන් වෙලා ඉන්නේ. එයා කල්පනා කරනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු අතර බොහෝ දෙනා තමන්ගේ හිතින් ඇවිස්සিলা වාසය කරන්න. කෙලෙස් වලට යට වෙලා වාසය කරද්දී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙලෙස් නැති කෙනෙක්නේ. රාගදේශ මොහ ප්‍රහාණය කරපු කෙනෙක්නේ කියලා ඔන්න හිත පහදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ රාගදේශ මොහ ප්‍රහාණය කරන වැඩපිළිවෙල දුකින් නිදහස් වෙන වැඩපිළිවෙල කාගෙන්වත් අහන් නැතුවනේ පුරුදු කරගත්තේ. ගුරු උපදේශ නැතුව ධර්මයේ දැකපු කෙනෙක්නේ කියලා උන්වහන්සේගෙන ඔන්න හිත පහදවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයට අනුකූලවම උන්වහන්සේ විද්‍යාවන් උපදවා ගත්තනි. ආන්ගේ උපදවාගත් විද්‍යාවන්ට අනුවම ජීවිතය ගත කළානේ කියලා හිත පහදවා ගන්නු. සුන්දර නිවන් මඟ අනුගමනය කරලා නිවන සාක්ෂාත් කරපු කෙනෙක්නේ. හැම ලෝකයක්ම අවබෝධ කරගෙන සියලු ලෝකවලින් නිදහස් වුණ කෙනෙක්නේ. අකීකරු දෙවි මිනිසුන්ව දමනය කරපු කෙනෙක්නේ. දෙවියන්ගේත් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. අවබෝධ කරපු ධර්මය අන් අයටත් දේශනා කළා. මේ හැම ගුණයක්ම දරාගන්ඩ උන්වහන්සේ භාග්‍යවන්තයි කියලා බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුනාගෙන සිත පහදවා ගන්න කිව්වා. එහෙමනම් මෙච්චර ඉක්මනට මෙයාට සිත පහදවා ගන්න පුළුවන් වෙයිද? දැන් ගිලන් වෙලා කායික වේදනාවක් ඉවසන්න බෑ කියනවා. ලෙඩේ අඩුවීමක් පේන්නෙත් නෑ කියනවා. කොහොමද මෙයා මේ මෙච්චර ඉක්මනට මේ ධර්මයේ පුරුදු කරගන්නේ? මේ කෙනා මේ මොහොතේ නෙමෙයි මේ ධර්ම කාරණා පුරුදු කරලා තිබිලා තියෙන්නේ. මෙයා අසනීප වෙන්න කලින් පවා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරගෙන වාසය කරපු කෙනෙක්. නැත්තම් අර තමන්ගේ කායිකව බැරි ගැහින වෙලාවට මේ කාරණා එකපාරටම කෙනෙකුට සිහි කරගන්න පුළුවන්කමක් නැහැ. ඇයි කවදාකවත් ධර්මය අහලා නැති කෙනෙක් අපි අසනීප වුණාට පස්සේ ගිහිල්ලා පිරිත් කියනවා. මේ කෙනාට ඒකින් මානසික සතුටක් ඇති වෙයිද? ඇයි මොකද ඒ කෙනා පිරිතේ අර්ථය දන්නේ සමහට. මේ දහම් කාරණා වලින් කියන්නේ මොන ගුණද කියලා දන්නෙත් නෑ. නමුත් අහන් ඉන්නවා. ශබ්දයක් විතරක් ඇහෙනවා. නමුත් ඒ කෙනා නිරෝගීව ඉන්න කාලේ පිරිත් කියලා එහෙම නැත්නම් ධර්මයේ ශ්‍රවණය කරලා ජීවිතය ගැන යම් වැටහීමක් ඇති කරගෙන තිබ්බොත් අපිට දහම් කාරණා කියද්දී ඒ කෙනාට හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට මේ තරුණයාත් මේ අසනීපුණ වෙලාවේ බුදුරජාණන් වහන්සේට ආරාධනා කළාට මෙයා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිලා ධර්මයේ ප්‍රගුණ කරපු බුදුරජාණන් වහන්සේ උපාසකයි. ඊට පස්සේ උන්වහන්සේ වදාලා දීගා වූ ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන මේ විදිහට වාසය කරන්න. සිත පහදවා ගන්නදී බුදුරජාණන් වහන්සේ ගැන තමන්ගේ ජීවිතේට හිතාගන්න බැරි වෙන විදිහේ වාසනාවක් ඇති වෙනවා, පින් බලයක් ඇති වෙනවා. මොකද හේතුව එයා සිත පහදවාගෙන සරණ යන්නේ ලෝකේ ඉන්න අග්‍රම පුද්ගලයා සහ අග්‍රම ලෝකේ හිටපු පුද්ගලයා. එතකොට යම් කෙනෙක් අග්‍රම දෙයක් ගැන හිත පහදවා ගත්තොත් ඒ කෙනාට ලැබෙන විපාකයේ සුළු එකක් වෙයිද අග්‍ර විපාකයක් වෙයිද? අග්‍ර දෙයක් කෙරෙහි පහදින කෙනාට අග්‍ර වූ විපාකයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දීගා වූ මේ ලෝකයේ යම්තාක් ධර්මයන් ඇද්ද ඒ ධර්මයන් අතර අග්‍ර වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය. ඔබ බුදුරජාණන් වහන්සේගෙන සිත පහදවාගෙන ඊළඟට හිත පහදවා ගන්න කිව්වා බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ ගැන. කොහොමද ධර්මයේ ගැන සිත පහදවා ගන්නේ? ධර්මයේ ගුණ සිහි කරලා. උන්වහන්සේගේ ධර්මයේ ගුණයක් තමයි මනාකොට දේශනා කරලා තියෙනවා, සුවක්ඛාතයි. ඊට පස්සේ සන්දිට්ඨිකයි. මේ ජීවිතේම යම් කෙනෙක්ගේ ධර්මයේ පුරුදු කළොත් ප්‍රතිඵල ලැබෙනවා. ප්‍රතිඵලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් සීලවන්ත වුණොත් එයාට සීලවන්තකමේ ප්‍රතිලාභයක් ලැබෙනවා. මොකද ඒ කෙනාගේ බෞභෝග සම්පත් විනාශ වෙන්නේ. ඒ කෙනා ගැන කීර්ති ප්‍රශංසා හැමතැනම අහන්න හම්බෙනවා. ඊට පස්සේ ඒ කෙනාට කිසි බයත් ඇති ගැනීමක් නැතුව පිරිසිදිරට යන්න පුළුවන් සමාජයේ. ඊට පස්සේ ඒ කෙනා මරණාසන්න මොහොතේ සිහි මුලාවෙන් නැතුව මරණයටපත් වෙනවා. මරණින් මතු සුගතිය ඉපදිනවා. එතකොට මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලැබෙනවා කියලා කියන්නේ සීලවන්ත වාසය කළොත් එයාට ඒක මේ ජීවිතෙම අත්දකින්න පුළුවන්. එයාගේ ಗುಣ කතා කරන එක මේ ජීවිතෙම ලැබෙන ප්‍රතිඵලයක්. ඊට පස්සේ ඒ කෙනාගේ භවභෝග සම්පත් තමන්ගේ ආරක්ෂා වෙනවා. පිරිසක් ඉදිරියට එයාට කිසිම බයක් ඇති ගැනීම නැතුව යන්න පුළුවන්. එතකොට යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ධර්මයේ හරියට පුරුදු කළොත් මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලැබෙනවා. උන්වහන්සේ වදාළ විදිහට ඒ ධර්මය මානසිකාරය කළොත්, භාවනාමය පුරුදු කළොත්, උන්වහන්සේ කියලා දුන්න විදිහට භාවනාමය වශයෙන් ඒකට ප්‍රතිඵල ලැබෙනවා. උන්වහන්සේ වදාළ විදිහට හේතුඵල ධම නුවණින් සිහි කළොත් ඒකට හේතුඵල ධම අවබෝධ වෙලා ජීවිතය ගැන වැටහීමක් ඇති වෙනවා. එතකොට ධර්මයේ ගැන සිත පහදවා ගන්නවා කියලා කියන්නේ මේ ධර්මයේ ගුණ කල්පනා කරලා එයා තමන්ගේ ජීවිතේ ගලපලා බලනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට දේශනා කරලා තියෙනවා. මේ ජීවිතයෙන් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. කාලයකට අයිති වෙන්නේ නැහැ. අතීතයේ ජරා මරණ හටගත් ඉපදීම නිසා නම් වර්තමානයේ ජරා මරණ හටගන්න ඉපදීම නිසා. අනාගතයේ ජරා මරණ හටගන්නේ ඉපදීම නිසා. එතකොට කාලෙන් කාලයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වෙනස්කම් ඇති වෙන්නේ. එතකොට නුවණැති ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු යා කල්පනා කරනවා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය කාලෙන් කාලට වෙනස් වෙන්නේ නැති අකාලික ධර්මයක්. මේ ලෝකේ අකාලික දේවල් වලට තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. මොකද අනිත් හැම විෂයක්ම මේ අපි සාකච්ඡා කරනවා. දැන් අපි ඉගෙන ගත්ත විෂයන් බලන්න. අපේ දෙමාපිය ඉගෙන ගත්ත විෂයෙම අපි ඉගෙන කාලය වෙද්දින් යම් යම් සංශෝධන වෙලා තියෙනවා. අනාගතයේ ඊට වඩා වෙනස් වෙනවා. සොයා ගන්නා විද්‍යාත්මක දේවල්, පර්යේෂණ කළ හොයා ගන්න දේවල් තව අවුරුදු 5කින් එක වෙනස් විදිහකට හොයා ගන්නවා. කාලෙන් කාලට ඒවා වෙනස් වෙලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම කාලෙකම එක විදිහටම තියෙනවා. කාලේ පාර කැමිට ලක් වෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ධර්මයේ තියෙන්නේ තමා තුලින් බලන්ද. ධර්මයේ තමාගේ ජීවිතයට තමයි ගලපලා බලන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ ගැන ගුණ හයක් තියෙනවා උන්වහන්සේගේ ධර්මයේ. යම් කෙනෙක් පුරුදු කරන ප්‍රමාණයට තමයි ඒ කෙනාට අවබෝධය ඇති වෙන්නේ. මෙන්න මේ ලක්ෂණ තියෙන වෙන ධර්මයක් මේ ලෝකේ නැහැ කියලා මේකෙන් තේරුම් ගන්නවා. වෙන වෙන ධර්ම කාරණාවල වෙන වෙන පිටස්තර පුද්ගලයේ ධර්මයේ කියනවා. හැබැයි ධර්මයේ නාමයෙන් තියෙන දේවල් වල අවබෝධයක් ඇති වෙන්නේ නැති දේවල්. පුරුදු කරාට ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති දේවල් ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කළොත් ඒකාන්ත ප්‍රතිඵලයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දීගා වූ ඔබ හිත පහදවා ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන. ඊට පස්සේ උන්වහන්සේ වදාලා ඒ වගේම දීගා ඔබ තවත් දහම් කාරණා පුරුදු කරන්න ඕනේ. ගිලන් වෙලා වාසය කරද්දී. ඒ තමයි දැන් ඔබ බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගත්තා. ධර්මයේ ගැන සිත පහදවා ගත්තා. ඊළඟට ඔබ ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගන්න. මේ මොනව ගැන සිත පහදවා ගන්න කියලා කියන්නේ තුනුරුවන ගැන. තුනුරුවන ගැන තමයි සිත පහදවා ගන්න කියන්නේ. ඒතර උපාසකෙක් බවට පත් වෙන්නේ යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්. ධර්මයේ සරණ ගියොත්. ශ්‍රාවක සංඝරත්නේ සරණ ගියොත්. ඒතර මේ උපාසකෙක් බවට පත් වෙච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ තවත් අවවාද කරන්නේ ඒ ඇති කරගත්තා වූ පැහැදීම ස්ථාවර කරගන්න කියලා. හිතේ බුදුරජාණන් වහන්සේගෙන ඇති වුණ ධර්මයේ ගැන ශ්‍රාවක සංඝරත්නය ගැන ඇති වුණ පැහැදීම ස්ථාවර කරගන්න කියලා තමයි උන්වහන්සේ මේ නැවත නැවත මේ තරුණයට කියලා දෙන්නේ. උන්වහන්සේ වදලා දීගව ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ගැන හිත පහදවා ගන්න පිරිස ගැන. පිරිස තමයි උන්වහන්සේ වදාලා දැන් ශ්‍රාවක සංඝරත්නය කියලා කියපුවම අපිට මතක් වෙන්න ඕනේ මේ අපිට අද දකින්න හම්බෙන ස්වාමීන් වහන්සේලා නෙමෙයි මතක් වෙන්න ඕනේ. ශ්‍රාවක සංඝරත්නය කියව අපිට සිහිපත් වෙන්න ඕනේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, උපාලි මහරහතන් වහන්සේ, චුන්ද මහරහතන් වහන්සේ, මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ප්‍රතිඵල ලබලා තමන්ගේ ජීවිතේ ධර්මයේ තුලින් ගොඩනගා ගත්ත මාර්ගඵලලාභී ශ්‍රාවකයුනුයි ශ්‍රාවක සංඝරත්නය කියලා අපි සරණ යන්නේ. එතකොට අපි අද ස්වාමින් වහන්සේලාට සංඝයා කියලා අපි මේ වචනේ භාවිතා කරනවා. නමුත් සරණ පිහිටන්නේ බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය සරණ ගියෝ. ඒක තමයි අපි නැත්නම් මොකද වෙන්නේ? අපි මේ සාමාන්‍ය ස්වාමින් වහන්සේ නමක්ගේ යම් කිසි ක්‍රියාවක් දැකලා අපි කියනවා මේ වගේ කට්ටියද අපි පහදින්නේ, අපි මේ වගේ කට්ටියද අපි සරණ ගිහිල්ලා ඉන්නේ කියලා. පුංචි වරදක් දැක්කොත් එහෙම. එහෙම කියද්දී ඒකෙනයි සරණ නැති වෙලා යනවා. නමුත් සැබෑවටම සරණ යන්නේ චරිතයේ කිලුටක් ඇති නොවන, තමන්ගේ ජීවිතේ සම්පූර්ණම සංවර කරගත්ත මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය තමයි අපි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යන්නේ. ඒ ශ්‍රාවක සංඝරත්නයේ ගුණ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සුපටිපන්නයි. උන්වහන්සේලා ගත කරපු ජීවිතේ රාග දේශ මොහ දුරු කරන වැඩපිළිවෙලක් ගත කළේ. උජුපටිපන්නයි. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන ඍජු මාර්ගයේ උන්වහන්සේලා ගමන් කළා. ඥායපටිපන්නයි. චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගන්න පැවිදි ජීවිතේ ගත කළා. සාමීචිපටිපන්නයි. උන්වහන්සේලා අවබෝධ කරපු බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහත් වූ අනුකම්පාවෙන් අන් අයට කියලා දෙනවා. එතකොට මෙන්න මේ ශ්‍රාවක සංඝරත්නය යුගල වශයෙන් හතරක්ද පුද්ගල වශයෙන් අට දෙනෙක්ද වශයෙන් ඉන්නවා. ආංගේ ගුණ තියෙන ශ්‍රාවක සංඝරත්නයට දුර සිට වුණත් දන් පැන් ගෙනල්ලා පූජා කරන්න සුදුසුයි. ආගන්තුකෝ තමන් ළඟට වැඩම කළාට පස්සේ සිව්පසින් උපස්ථාන කරන්න සුදුසුයි. මෙලව පරලොව පින් සලසාගෙන උපස්ථාන කරන්න සුදුසුයි. දෑත නළලේ තියලා වන්දනා කරන්න සුදුසුයි. ලොවට උතුම් වූ පින් කෙත කියලා මෙන්න මේ ශ්‍රාවක සංඝරත්නයේ බුදුරජාණන් වහන්සේ හැඳුන්වුවා. එතකොට උන්වහන්සේ වදාළ දීගව් මෙන්න මේ ගුණ තියෙන ශ්‍රාවක සංඝරත්නයේ ගැන ඔබේ හිතේ පැහැදීමක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ලෝකේ නොඑක් නොඑක් පිරිස් ඉන්නවා. නොඑක් නොඑක් කණ්ඩායම් ඉන්නවා. ක්‍රීඩා කණ්ඩායම් ඉන්නවා. දේශපාලන කණ්ඩායම් ඉන්නවා. තව නොඑක් සමිති සමාගම්වල කණ්ඩායම් ඉන්නවා. ආයතනවල කණ්ඩායම් ඉන්නවා. මේ යම්තාක් පිරිස් අතර පිරිසක් විදිහට ගත්තම අග්‍ර වෙන පිරිස තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. පිරිස් අතර ගත්තට පස්සේ අග්‍ර වූ පිරිස ගැන සිත පහදවා ගත්තොත් යම් කෙනෙක් ඒ කෙනාට අග්‍ර වූ විපාකයක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දීගා උපාසයට වදාලා දීගා වූ ඔබ ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගන්න. ඊළඟට උන්වහන්සේ වදාළ දීගා වූ හතරවෙනි කාරණාව. හතරවෙනි කාරණාව තමයි ඔබ යම් සීලයකින් යුක්තයිද ආංගේ සීලය ආර්යකාන්ත සීලයක් බවට පත් කරගන්න. ආර්යකාන්ත සීලයක් කියලා කියන්නේ දැන් අපි සමාදන් වෙච්ච සීලය අපි පන්සල් සමාදන් වෙලා ඉන්නෝනේ පොයට උපෝසථ සීලය ආරක්ෂා කරනවා. නමුත් අපි අතින් පන්සිල් කැඩෙන්න බැරිද? සමහරට බොරුවක් කියන අවස්ථාව ලැබුණාම බොරුවක් කියවෙනවා. ඊට පස්සේ මද්‍රව්‍ය පාවිච්චි කරන අවස්ථාවක් යෙදුනට පස්සේ අපි කොච්චර බොන්නේ කියලා හිටියා අවස්ථාව ආවට පස්සේ බොන්න හිතෙනවා. හැබැයි ආපහු අපි සීලුත් ගන්නවා. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ මොනම හේතුවකටවත් චේතනාත්මකව හිතාමතා ඒ කෙනා අතින් සීලයට හානියක් වෙන්නේ නැහැ. සෝතාපන්න ශ්‍රාවකෙක් අතින් සීලය පළුදු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ දීගවට වදාළ දීගව ඔබ හික්මෙන්ද ආරිකාන්ත සීලයෙන් සමන්විත වෙනවා කියලා. එතකොට දැන් මේ දීගව උපාසක දැන් හොඳටම අමාරු වෙලා තරුණ ළමයෙක් හොඳටම අමාරු වෙලා වේදනාව විවසගන්න බැරුව ඇඳේ වැතිරලා ඉඳින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙන්න මේ කරුණු හතර ජීවිතේට ඇති කරගන්න කියලා. මේ කරුණු හතරට නමක් කියන මොනවා කියලාද? සෝතාපත්ති අංග කියලා. මොකද්ද මේවට කියන්නේ? සෝතාපත්ති අංග කියලා. සෝතාපත්ති අංග කියලා කියන්නේ පින්නතුනි සෝතාපන්න වෙන කෙනෙක් තුල මේ කරුණු හතර පිහිටලා තියෙනවා. සෝතාපන්න වෙන මාර්ගයේ ගමන් කරන කෙනෙක් මේ කරුණු හතර තමයි පුරුදු කරලා ඒ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සතරක් වූ සෝතාපට්ටි අංග මේ දීගා උපාසක තරුණයාට දේශනා කළා. ඒ වෙලාවේ මේ තරුණයා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් මේ වදාරපු සතරක් වූ සෝතාපට්ටි අංගයන් මා තුළ තියෙනවා කියලා කිව්වා. දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දීගා ඔබ බුදුරජාණන් වහන්සේගෙන හිත පහදවා ගන්න, ධර්මීය ගැන සිත පහදවා ගන්න, ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගන්න, ආරිකාන්ත සීලයකින් සමන්විත වෙලා වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. උන්වහන්සේ ධර්ම කාරණා කියලා අවසන් වුණාට පස්සේ මේ තරුණයා කියනවා වැඳගෙන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ කියපු මට පුරුදු කරන්න කියපු දහම් කාරණා මම පුරුදු කළ මාතුලේ දහම් කාරණා පිහිටලා තියෙනවා කිව්වා. එහෙනම් මේ කෙනා මොන කෙනෙක්ද? මාර්ගඵලලාභී කෙනෙක්. එතකොට ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ මේ ඒ කෙනා තුළ තියෙන ගුණධර්ම තමයි තවත් කියලා දුන්නේ. එහෙමනම් මේ කෙනා මේ ධර්මයේ පුරුදු කළේ අසනීපුණාට පස්සේද මේ තරුණ ළමයා? නෑ, තරුණ කාලේ මේ දහම් කාරණා ජීවිතයට පුරුදු කරපු කෙනෙක්. ඒකයි එයාට අවසාන මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහි වුණේ. එයා වෙන දෙයක පැටලෙන්න ගියේ නැහැ තමන්ගේ ජීවිතේ බේරගන්න මිත්‍යාවකට. එයාට උමනා වුණා බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා තමන් පුරුදු කරපු දහම් කාරණා ආය ආයේ බුදුරජාණන් වහන්සේ අහගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ දීගව් තරුණයාට අවවාද කළාට පස්සේ මෙයා කිව්වා භාග්‍යතුන් වහන්සේ ඔය කියන දහම් කාරණා මා තුල පුරුදු කරන මම ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ වදාලා දීගව් එහෙමනම් ඔබ මේ හතරක් වුණ සෝතාපට්ටි අංග තුල පිහිටලා අවබෝධ ඥානය ඇති වෙන තවත් දහම් කරුණු හයක් ජීවිතයට පුරුදු කරන්න කිව්වා. මොනවා තුල පිහිටලා දේ දහම් කරුණු හය පුරුදු කරන්න ඕනේ? සෝතාපට්ටි අංග තුල පිහිටලා. සෝතාපට්ටි අංග හතර මොනවද? බුදුරජාණන් වහන්සේ ගැන නොසෙල්වෙන පැහැදීම, ධර්මයේ ගැන නොසෙල්වෙන පැහැදීම, ශ්‍රාවක සංඝරත්නය ගැන නොසෙල්වෙන පැහැදීම සහ ආරිකාන්ත සීලය. මෙන්න මේ සෝතාපට්ටි අංග තුල පිහිටලා මතුවට දියුණුව පිණිස තව දහම් කරුණු හයක් පුරුදු කරගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තමයි දීගව්. ඔබ මෙහිලා සියලු සංස්කාරයන් කෙරෙහි අනිත්‍ය දකිමින් වාසය කරන්න. සියලු සංස්කාරයන් කියලා කියන්නේ පින්වතුනි හටගත් දේවල්. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේවල් වලට තමයි සංස්කාර කියලා කියන්නේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක ලක්ෂණ තුනක් තියෙනවා. මොකක්ද? උපාදෝ පඤ්ඤායති. හට ගැනීමක් පේනවා. දැන් මේ අපිවට තියෙන අපි හැම දෙයක්ම සංස්කාර, හේතු නිසා හටගත් දේවල්. එතකොට මේ ගොඩනැගිල්ල, ජාන වාහන, ඊට පස්සේ අපේ රූපය, මේ හැම දෙයක්ම හේතුන් නිසා හටගත් දේවල්, සංස්කාර. එතකොට මේ සංස්කාරවල හේතු නිසා හටගත් දේවල් ස්වභාවය තමයි උපාදෝ පඤ්ඤායති, හට ගැනීමක් පේනවා. වයෝ පඤ්ඤායති, ඒකේ වෙනසීමක් පේනවා. දැන් අපිවට තියෙන දේවල් මේ මේ ලක්ෂණය දකින්න නැද්ද? හට ගැනීමක් පේනවා. අපි දැන් අපි ගත්ත ගහක් ගත්තොත් හට ගැනීමක් පේනවා අපිට. ඊට පස්සේ වයෝ පඤ්ඤායති, වෙනස් වීමක් පේනවා අපිට. ඒකේ දලු දාලා වැඩෙනවා, කොළ වැටෙනවා, වෙනස් වීමක් පේනවා. ඊට පස්සේ පවතින දේ තුල වෙනස් වීමක් දකින්න තියෙනවා මේකේ. හට ගැනීම පේනවා, වෙනසීම පේනවා, පවතින දේ තුල වෙනස් වීමක් දකින්න තියෙනවා. එතකොට අපේ ජීවිතෙත් මේ ලක්ෂණ නේද? ඔන්න අපි මව් කුසකින් බිහි වුණා මේ ලෝකෙට, අපි හටගත්තා. ඊට පස්සේ අපේ ජීවිතේ වෙනස් වීම තියෙනවා. අපේ කෙස් පැහිලා යනවා, හැම රැලි වැටෙනවා. ඊට පස්සේ අපි මහත් වෙනවා, කෙට්ටු වෙනවා, උස යනවා, ශරීරයේ පාට වෙනස් වෙනවා. එතකොට හටගත්ත දේ වෙනස් වීමක් තියෙනවා. ඒ වගේම තමයි මේක යම් දවසක අභාවයට පත් වෙලා නැති වෙලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මේ සංස්කාර ගැන, මෙන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍ය දකිමින් වාසය කරන්න. එතකොට අනිත්‍ය දකිමින් වාසය කරන්න කියන අපේ හිතේ ස්වභාවය තමයි සසරේ යන කෙනා සංඥා විපල්යාසයකට පත් වෙලා ඉන්නවා. සංඥාව වැරදිලේ කෙනාට. කොහොමද සංඥාව වැරදිලා තියෙන්නේ? අනිත්‍ය දේ නিত্য සංඥාවෙන් කල්පනා කරනවා. දුක් දේ සැපයි කියලා එකිනා කල්පනා කරනවා. ඊට පස්සේ තමාගේ වසඟේ පවත්වන්න බැරි දේ තමාගේ වසඟේ පවත්වන්න පුළුවන් කියලා කල්පනා කරනවා. එතකොට සසරේ යන කෙනා තුල මේ සංඥා විපල්යාසය තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මේක මානසිකව ඇති වෙච්ච පැටලීම. අවබෝධය ඇති වෙන්න කල්පනා කරන කෙනා මේ අනිත්‍ය වූ දේ අනිත්‍ය විදිහටම දකින්න කියලා. ඒකයි මේ තරුණයාට කියන්නේ. සියලු සංස්කාරයන් අනිත්‍ය වශයෙන් නුවණින් දකින්න. එතකොට ඒක නම් තමන්ගේ ජීවිතේ කල්පනා කරන කොහොමද? තමන්ගේ ජීවිතය කියලා කියන්නේ ඇස කන නාසය දිව කය මනස. අපේ ජීවිතය කියලා කියන්නේ එතනින් එහාට දෙයක් නෙමෙයිනේ. ඇස කන නාසය දිවකයි මනස තමයි අපි මම කියලා කල්පනා කරන්න. තව විදිහකට බුදුරජාණන් වහන්සේ විස්තර කරන පංච උපාදානස්කන්ධය කියලා. එහෙම නැත්නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තව විස්තර කරන ධාතු හයක් කියලා මේ ජීවිතේ. තව විදිහකට බුදුරජාණන් වහන්සේ විස්තර කරන හිත හැසිරෙන තැන් 18ක් කියලා. එතකොට මේ කොයි ආකාරයකින් වේ අපි ගමු ආයතන විදිහට ගමු. අනිත්‍ය අනුව දකිමින් වාසය කරනවා කියන්නේ එයා මේ ඇසේ ඇත්ත ස්වභාවය කල්පනා කරනවා. මේ ඇස හේතුන් නිසා හටගෙන හේතු නිසා නැතිවිලා යන නිසා මේ ඇස අනිත්‍යයි. මේ කන හේතුන් නිසා හටගෙන හේතු නිසා වෙනසී යන නිසා මේ කන අනිත්‍යයි. ඇසට පෙනෙන රූපත් හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැතිවිලා යන නිසා අනිත්‍යයි. මේ විදිහට තමන්ගේ ජීවිතය ගැන අනිත්‍ය දකිමින් වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඊට පස්සේ උන්වහන්සේ වදාලා දීගා වූ ඊළඟට ඔබ අනිත්‍යෙහි දුක් සංඥාවෙන් වාසය කරන්න. අනිත්‍යයේ දුක් සංඥාව කියලා කියන්නේ මොකක්ද? යමක් අනිත්‍යයි නම් ඒ දේ දුකයි කියන අවබෝධය ඇති කරගන්න කියලා. ඒ යමක් අනිත්‍යයි කියලා කියන්නේ දැන් නিত্য නැහැ, ස්ථිර පිහිටන්නේ. ස්ථිර නැති දේ ස්ථිර නැති වෙලා යද්දී දුක උපදිනවා. ආන් ඒ ගැන අවබෝධය ඇති කරගෙන වාසය කරන්න. ඊට පස්සෙ උන්වහන්සේ වාදලා දීගා වූ දුක් දේ අනාත්මයි කියලා. අනිත්‍ය වූ දුක් වූ දේ අනාත්මයි කියලා කියන තමාගේ වසඟේ පවත්වන්න බෑ කියලා අවබෝධය ඇති කරගෙන වාසය කරන්න කියලා. එහෙමනම් එහෙම වාසය කරන් අපිට කිව්ව පළියට මේක හිතට යන්නේ නැහැ. ඒකෙනා තමන්ගේ ජීවිතේ බොහෝ කාලයක් තිස්සේ හිතට මේ සංඥාව දීලා තියෙන්න ඕනේ. හිතට පුරුදු කරලා තියෙන්න ඕනේ මේ සියලු සංස්කාරයන් හේතුන් නිසා හටගෙන හේතු නිසා නැතිවෙලා යන අනිත්‍යයි. අනිත්‍ය වූ මේ සංස්කාර දුකයි. අනිත්‍ය වූ දුක් වූ මේ සංස්කාර අනාත්මයි. තමාගේ වසගේ පවත්වන්න පුළුවන්කමක් නැහැ කියලා මෙයා බහුලව හිතට පුරුදු කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ දීගා වූ ඊළඟට ඔබ අනිත්‍යයේ දුක්ඛේ අනාත්ම සංඥාව වඩලා ඊළඟට ඔබ සිහි කරන්න කිව්වා ඇල්ම ප්‍රහාණය කරන සංඥාව. මේ ගැන ඇල්මක් තියෙනවනේ අපිට සංස්කාර කෙරෙහි. ආන්ගේ ඇල්ම ප්‍රහාණය කරන විදිහට තමන්ගේ හිතට පුරුදු කරන්න කිව්වා. ඇල්ම ප්‍රහාණය කිරීම විරාග සංඥාව. ඊළඟට ඇල්ම ප්‍රහාණය කරන සංඥාව පුරුදු කළා. ඒ ඇල්ම නිරුද්ධ කරන සංඥාව පුරුදු කරන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දීගා වූ මෙන්න මේ විදිහට අනිත් සංඥාව, අනාත්ම සංඥාව, ඊට පස්සේ අනිත්‍යයේ අනාත්ම සංඥාව, දුක් සංඥාව, ඊට පස්සේ ඇල්ම ප්‍රහාණය කරන සංඥාව, නොඇලෙන සංඥාව සහ නිරුද්ධ වෙන සංඥාව, නිරෝධ සංඥාව පුරුදු කරන්න කිව්වා. සෝතාපට්ටි අංග හතර තුල පිහිටලා මෙන්න මේ දහම් කරුණු හය තවදුරටත් තමන්ගේ ජීවිතේ පුරුදු කරන්න කියලා. මේ විදිහට මේ දීගාවුට බුදුරජාණන් වහන්සේ අවවාද කළාට පස්සේ දීගාව කියන භාග්‍යතුන් වහන්සේද ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ විසින් මේ අවබෝධය ඇති කරගන්න උපකාර වෙන මේ සයවැදෑරුම් ධර්මයන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ ඒ දහම් කරුණුත් මගේ ජීවිතේ මං ඇති කරගෙන තියෙන්නේ කිව්වා. එහෙනම් මෙයා ධර්ම මාර්ගයේ බොහෝ සෙයින් පුරුදු කරපු කෙනෙක්, මාර්ගඵලලාභී කෙනෙක්. එතකොට මේ කෙනාට මේ වගේ මානසිකත්වයක් ඇති කරගත්තට පස්සේ මෙයාට මරණය ඉදිරියේ ශෝක කිරීමක් තියෙනවද? මරණය ඉදිරියට ශෝක කිරීමක් බයත් බයක් ඇති ගැනීමක් උපදින්නේ. ඇයි මරණය ඉදිරියේ ශෝක කරන්නේ? බිය තැති ගැනීම ඇති වෙන්නේ ජීවිතය ගැන අවබෝධයක් නැති කෙනා. මරණ ඉදිරියේ ශෝක කරන්න හේතු බුදුරජාණන් වහන්සේ වදාළ කාමයේ ගැන ඇල්ම දුරු කරපු නැති කෙනාට මරණාසන්න මොහොත ලං වුණාට පස්සේ යාට දුක උපදිනවා කිව්වා. කොහොමද දුක උපදින්නේ? මම මේ හරි හම්බ කරගත්ත වස්තුව මට දාල යන්න සිද්ධ වෙනවනේ කියලා ශෝක කරනවා කිව්වා. එහෙම නැත්තම් ඒ කෙනාට තමන්ගේ රූපය ගැන තියෙන ඇල්ම දුරු කරගන්න බැරි වුණ නිසා මරණාසන්න මොහොත උනාට පස්සේ මගේ මේ ප්‍රියමනාප රූපය මට දැන් අහිමි වෙනවනේ කියලා ශෝක කරනවා. එහෙම නැත්තම් ඒ කෙනා කල්පනා කරනවා මම මේ ගෙවපු කාල පරාසය තුල මං අතින් ගොඩාක් පව්කම් සිද්ධ වුණා. නරක දේවල් කරපු කෙනෙකුට යම් නරක උපතක් තියෙනවද මට ඒ නරක උපත හිමි වෙනවනි කියලා ඔන්න බයක් ඇති වෙලා මරණ ඉදිරියේ ශෝක කරනවා. එහෙම නැත්තම් ඒකිනම් කල්පනා කරනවා මට තිසරණයේ තුල ස්ථාවර වෙන්න බැරි වුණානි කියලා. සෝතාපන්න වෙන්න බැරි වුණා. මට ආයේ දීර්ඝ සසර යන්න සිද්ධ වෙනවා කියලා මරණ ඉදිරියේ ශෝක කරනවා. එතකොට මේ දීගව තරුණයා සෝතාපත්ති අංග තුල පිහිටලා අවබෝධය ඇතිවන කරුණු හය තමන්ගේ ජීවිතේ ප්‍රගුණ කරගෙන ඉන්න නිසා මරණය ඉදිරියේ ශෝක කිරීමක් වැළපීමක් නැහැ. හැබැයි මේ තරුණයා කියන භාග්‍යතුන් වහන්සේ හැබැයි මගේ හිතේ පුංචි සංවේගයක් තියෙනවා කිව්වා. ඔබ වහන්සේ කියපු මේ දහම් කරුණු ඔක්කොම මගේ ජීවිතේ මම පුරුදු කරලා තියෙනවා. නමුත් මගේ හිතේ පුංචි සංවේගයක් කනගාටුවක් තියෙනවා. මගේ ඇවෑමෙන් පස්සේ මම කලුරිය කළාට පස්සේ මගේ තාත්තව බලා ගන්න කෙනෙක් නැහෙනි. මගේ තාත්තව බලා ගන්න කෙනෙක් නැති වෙනවනේ. ඒක ගැන මගේ හිතේ පුංචි කනගාටුවක් තියෙනවා කිව්වා. ඊට පස්සේ මෙයාගේ තාත්තා කියනවා දරුව දීගාව් ඔබ ඒ විදිහට කල්පනා කරන්න එපා කිව්වා. මට පුළුවන් කිය ඔබ නැතුව ජීවත් වෙන්න. එහෙනම් තාත්තා ධර්මය අවබෝධ කරපු කෙනෙක්. ඇයි මරණාසන්න දරුවා ඉස්සරහා මේ තාත්තා කියන ඔයා ඒ විදිහට කල්පනා කරන්න එපා කියනවා. මට පුළුවන් කියන ඔයා නැතුව ජීවත් වෙන්න මගේ ඉදිරි අනාගතේ මට පුළුවන් කියන ඔයා නැතුව ඉන්න. මෙයා කියනවා තාත්තා කියනවා පුතේ ඒව ගැන නෙමෙයි දැන් කල්පනා කරන්න ඕනේ. මම මැරුණාට පස්සේ තාත්තට මොනවා වෙයිද කියන එක ගැන මේ හිතන්න ඕනේ කියනවා. මේ බුදුරජාණන් වහන්සේ කියපු දහම් කරුණු ගැන තව තවත් ඔයා සිහි කරන්න කියනවා. වෙන දේවල් කල්පනා කරන්න එපා කියනවා. ඊට පස්සේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දීගා උපාසක තරුණයාට ධර්මින් අවවාද කරලා බුදුරජාණන් වහන්සේ දැන් සෙත් පැතිවිනේ තථාගතයන් වහන්සේගේ සම්බුදු බලයෙන් මේ රෝගී ඉක්මනින් සුව වේවා කියලා උන්වහන්සේ කිව්වේනේ. උන්වහන්සේ අර දහම් කරුණු අවවාද කරලා දීගාවුට සිහිය උපද්දලා උන්වහන්සේ ආපහු පාත්‍ර සිවුරු අරගෙන තමන්ගේ විහාරයට වැඩම කළා. වැඩම කරලා සුළු වේලාවක් ගියාට පස්සේ මේ දීගා උපාසකතුමා කලුරිය කළා. ටික වේලාවකින් මරණයට පමි මරණාසන්න ලෙඩෙකුටයි බුදුරජාණන් වහන්සේ බණ කිව්වේ. මේ තරුණය කලුරිය කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා දැන් හවස් වරුවේ දැන් මේ සිද්ධිය වෙන්න ඇත්තේ උදේ කාලේ හෝ දවල් කාලේ. බුදුරජාණන් වහන්සේ මේ දීගව් තරුණයාට අවවාද කළා කියලා මේ භික්ෂුන් වහන්සේලා දැනගත්තා. දැනගෙන හවස දම්සභා මණ්ඩපේට බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ අද දවල් කාලේ අර අවවාද අනුශාසනා කරන්න ඔබ වහන්සේ වැඩම කරපු ගෙදර හිටපු දීගා උපාසකතුමා කලුරිය කළා කියලා අපිට ආරංචි වුණා. භාග්‍යතුන් වහන්සේ ඔහුගේ පරලොව ජීවිතේ මොන වගේ එකක් වෙන්න ඇද්ද කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි දීගා උපාසකතුමා මහා පණ්ඩිතයෙක් කිව්වා. නුවණකාරයෙක් කියලා. ධම්මානුධම්ම ප්‍රතිපදාවට පැමිණිච්ච කෙනෙක්. ධම්මාන ධම්ම ප්‍රතිපදාව කියන්නේ ධර්මයේ හැසිරෙන වැඩපිළිවෙලට පැමිණිච්ච කෙනෙක්. ධර්මයේ මුල් කරගෙන තථාගතයන් වහන්සේ වෙහෙසට පත් කළෙත් නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ අරක කොහොමද ඒක මෙහෙම වෙනවන මේක කොහොමද වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ වෙහෙසට පත් කළේ නැහැ කිව්වා. මහණෙනි දීගා උපාසකතුමා ඕරම්භාගිය සංයෝජන පහක් ප්‍රහාණය කරලා ඕපපාතිකව බඹලොව ඉපදුනා කියලා කිව්වා. එහෙනම් මේ කෙනා මොන කෙනෙක්ද? අනාගාමී ඵලයට පත්වෙච්ච කෙනෙක්. තරුණ දරුවෙක්. හැබැයි දීර්ඝායුෂ තිබෙන්නේ නැහැ. දීර්ඝා වුණාට ආයුෂ කෙටි. නමුත් මේ කෙනා තමන්ගේ තරුණ කාලේ පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කළා. ගිහි කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ අවසාන්තම යන්න තියෙනව නම් අනාගාමී ඵලයට මේ කෙනා තමන්ගේ හිත දියුණු කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගෙන් ඉටු වෙන්න ඕනේ යුතුයකම සේවාව මේ තරුණයාට ඉටු කළා. එතකොට මේ ජීවිතේ කෙනා අත්හැරලා පරලොව ඒ කෙනාගේ ජීවිතේ යම් දවසක ඒ කෙනා පිරිනුවම් පාන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් පින්වතුනි අපිට මේ දහම් කාරණා වලින් අපේ ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒ මොකක්ද පාඩම? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න තියෙන අසනීප වෙන්න කලින් ජීවිතේට බැරි ගහින්ද කලින් තමයි උන්වහන්සේගේ ධර්මයේ පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන විදිහ බුදුරජාණන් වහන්සේ මේකේ කියලා තියෙනවා. මොකක්ද? මුල්ම පියවර තමයි බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවා ගන්න එක. අපි හැමදාම ඉගෙන ගන්න දේවල් නේ. ධර්මයේ ගැන සිත පහදවා ගන්න එක. ශ්‍රාවක සංඝරත්නය ගැන සිත පහදවා ගන්න එක. කාටවත් වෙනස් කරන්න බැරි වෙන විදිහට, බිඳින් නැති වෙන විදිහට සීලවන්ත වාසය කරන එක. ඒ ටික නැතුව අනිත් ඒවා පුරුදු කළාට හරියට ධර්ම මාර්ගයේ ප්‍රගුණ වෙන්නේ නැහැ. මොකද මූලික පියවර නැත්තම් පස්සේ ටිකෙන් ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට මේ සෝතාපට්ටි අංග අපේ ජීවිතේ ඇති කරගෙන, අවබෝධය ඇතිවන අනිත් කරුණුත් අපේ ජීවිතේ ඇති කරගෙන, අපිට බැරි ගහින්ද කලින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පිළිසරණක් ඇති කරගෙන අපි කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හැම කෙනෙකුටම මේ උතුම් දහම් කාරණා අපේ ජීවිතය තුළ ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදිහට මරණයේ ඉදිරියේ ශෝක වැළපීම් ඉදිරියේ බිය තැති ගැනීමක් ඇති නොවන ජීවිතයක් ඇති කරගන්න අපි හැම කෙනෙකුටම දුර්ලභ වූ වාසනාව උදා වේවා කියලා සාදු කියන්න.